පුස්සල් ශ්‍රී කුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල මේඹුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. පින්වතුනි, ධර්මස සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චක්කුනා සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ධානේන සංවරෝ සාධු සාධු ජීවහාය සංවරෝ කායන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සබ්බත් සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංහිතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති ති සංගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලයේහි සංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ සෑම සත්‍යාන්තකෙම මෙම උදෑසන ධර්මානුශාසනාවට සවන් දෙන තහම්ප්‍රිය දහමේ ගැඹුර ස්පර්ශ කරන්න කැමති, ඒ වගේම දහමින් සුවය සොයන්න කැමති සදහවර් පින්වත්නි. මෙතර සති ගණනාවක් තිස්සේ අපි ධර්මදේශනා ගණනාවක් පැහැදිලි කරමින් ඔබ හැමවිට මෙම කරුණු පැහැදිලි කරන්න උත්සාහ දරා තිබෙනවා. ධර්මයේ ඔබේ ප්‍රායෝගික ජීවිතයට සමීප කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. එනෝ යමින් පසුගිය සතියේදී අප පැයක කාලයක් අරගෙන සැබෑම භවනාව යුක්තේ කුමක්ද කියන එක පිළිබඳවත් ඔබට කරුණු පැහැදිලි කරා මතක ඇති. ඒ පිළිබඳ අපට බොහෝ ප්‍රශංසා පවා ලැබෙමින් පවතිනවා. ඒ භවනාවේ කරුණු පැහැදිලි කිරීම ඒ පැයකින් අවසන් වුණේ නැහැ කියන එක තමයි මගේ අදහස. එබැවින් සම කෙනෙක්ම තමන්ගේ සිතෙහි පවතින දුක්ඛයෙන් ඉවත් වීම සඳහා මේ භාවිතාවක් නැත්නම් භාවනාවක් උපයෝගී කරගන්න වෙනවා. ඒ පිළිබඳව තවත් ආකාරයකින් කරුණු පැහැදිලි කිරීම කළොත් හොඳයි කියන අදහස මට ඇති වුණ නිසා තමයි අද මම වෙනත් දෘෂ්ටි කෝණයක් ඔස්සේ මේ කරුණ පැහැදිලි කරන්නට කල්පනා කරන ලබන්නේ. මේ තවත් ගැඹුරුයි ඕනෑකමින් සවන් දීලා තේරුම් කරගන්න එවිට ඔබට මේ කියන ප්‍රායෝගිකත්වයට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. අවදාප තෝරා ගන්න ලැබුවේ මජ්ක්‍ධිමනිකායේහි උපරිපන්න ආසී තිබෙන්නා වූ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් බිඳක් පැහැදිලි කරන්න. මොකද එහි ප්‍රතිපදා කීපයක් තියෙනවා. ඒ වගේම පැහැදිලි කරන ආකාර කීපයක් තිබෙනවා. මේ සියල්ල පැහැදිලි කරන්න අපිට වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න එකක් මනාව පැහැදිලි කළාම ඊටු සියල්ලෙනුත් පැහැදිලි කරගati උත්තේ එය කියන එක. මේ සඳහා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වෙන්නා වූ දහම් පාඨයකට වඩා මා උපයෝගී කොට ගන්න ලැබුවේ ධම්මපදයේ පවතින ආ ගාතාවක්. මේ ගාතාවේ තියෙන රහස පොඩ්ඩක් වෙල බලන්න. චක්කුණා සංවරෝ සාදු. ඇසෙන් සංවරණේක හොඳයි, කනෙන් සංවරණේක හොඳයි, නාසයෙන් සංවරණේක හොඳයි, දිවෙන් සංවරණේක හොඳයි, කයෙන් සංවරණේක හොඳයි, වචනෙන් සංවරණේක හොඳයි, සිතින් සංවරණේක හොඳයි. හැම ආකාරයකම සංවර වෙන්නේ තහපත්. ඒ වගේම මේ හැම ආකාරයකම සංවරය ඔබට ලබාගත හැකිනම් එයාට තමයි මේ භික්ෂු කියන වචනේ යොදලා තියෙන්නේ. නැතු සිවුරු පරවාගත්ත පමණින් භික්ෂු කියන එක නෙවෙයි එකෙන් පෙන්වන්නේ. මේ යමෙකුට දැන් අර අලංකතෝපේ චේපි සමංචරය කියන ධම්පද ගාථාවේ පෙන්නනවා අලංකාර වස්ත්‍රයෙන් සැරසී සිටියට නෙවෙයි කියන්නේ සියලු සත්වෙන් කෙරෙහි බහා තිබූ කාය අන්දාන්දාදී නුත්ත වේනම් වස්ත්‍රය වැඩගත් වෙන්නේ නැහැ. වස්ත්‍රය මොනවා ඇඳගෙන පුරවන්නේ? හිතස් සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස බික්ඛු. ඔහු තමයි බ්‍රාහ්මණයා කියන්නේ. ඔහු තමයි ශ්‍රමණයා කියන්නේ. ඔහු තමයි ඒ භික්ෂුව කි භික්ෂුව කියලා කියන්නේ. මේ අධ්‍යාත්මික භික්ෂුත්වය මේ කතා කරන්නේ. අන්න ඒ වගේ මේක තේරුම් ගන්න පුළුවන් නම් එයාට සියලු දුකින් මිදෙන්න පුළුවන්. මරණින් මතු නෙමෙයි, අනාගත බුදුරෙක් ඉදිරියේ නෙමෙයි, මේ ජීවිතයේ ඔබ වෙහෙසට දුකටපත් කරන්න ආ දුක් වලින් ඔබට මිදෙන්න පුළුවන්. එතකොට මේ හය ආකාර තහත් ආකාර මේ සංවරය ලබා ගැනීමයි අවශ්‍ය වන්නේ. නමුත් සංවරය කියු පමණින් දැන් අප සතර සංවර සීලෙ, ඉන්ද්‍රිය සංවර සීලෙ කියලා තිබෙනවා. නැත්නම් අපේ ශික්ෂා පදවලත් පවතිනවා මේ වියතකට වඩා දුර බලන්නේ නැතුව වඩින්න ඕනේ කියලා ඉන්ද්‍රිය සංවරයක්. බිම් බලාගත් ඇසින් යුක්ත වඩින්න ඕනේ කියන එක. එහෙම ලෝභ දේශ මොහයන් ටික සිත ඇතුලේ තබාගෙන ඒවා එන ආකාරය සහ නෙදන ආකාරය නොදැන ඒවා නොදක සිටීම, ඒවා මගහැර සිටීම කියන එකක් නොවේ මේ ඉන්ද්‍රිය භාවනාවෙන් කියවෙන්නේ. තේරුම් ගත්ත පුද්ගලයාට තමන් සංගවාගත්ත ක්ලේශ ධර්මයන් මතුවෙන එක පීඩාවක් වුවත් එය ආශිර්වාදයක් කරගත හැකියි. මගහැර සිටීමට අවශ්‍ය නැහැ. තේරුම් ගත්ත පුද්ගලයාට එය උදව්වක් තමන්ගේ දුර්වලකම් ටික ඉවත් කර ගැනීම සඳහා. එබැවින් මෙහිදී අප මෙතෙක් පැහැදිලි කළා වූ ධර්මදේශනාවන් වලින් ඉදිරිපත් කළ කරුණු පදනම් කොටගෙනයි මේ දේශනාව කරනු ලබන්නේ. ඒක විශේෂයෙන් මතක තබා ගන්න වෙනවා. එදී අපි මේ පූර්විකාවක් තිබෙන මේ සූත්‍රයේ ඒක දීර්ඝ වශයෙන් මා විස්තර කරන්නේ නැහැ. නමුත් කෙටියෙන් අදාළ දේ කියලා අදාළ තැනට එන්න කල්පනා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා දිනක් උත්තර නම් වූ මානවකෙක්. ඔහු වෙනත් දේශකයන් වහන්සේ කෙනෙකුගේ අතැසියෙක්. ඒ දේශකයන්ට නැත්තම් කතරවැට කියන්නේ පාරාසාරිය කියලා. පාරාසාරිය බ්‍රාහ්මණයාගේ අතැසි අන්තේ වාසික අතැසි කියන ළඟ වාසය කරන කියන එක උදවට උපකාරයට නැත්තම් ඒ දර්ශනය අනුගමනය කරනවා කියන එක එයා තමයි බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේ උත්තරමානකයන් අහනවා ඔබගේ ගුරුවරයා වූ පාරස් පාරාසාරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව පනවනවා. ඔය ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. කොහොමද ඔබගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනු ලබන්නේ? මගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනු ලබන්නේ ඇසෙන් රූප නොබැලිය යුතුය, කනෙන් ශබ්ද නොඇසිය යුතුය, නාසයෙන් ගන්ධ නොවිඳිය යුතුය ආදී වශයෙන් කියලා කියනවා. මෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙමනම් ඉතින් ඇස් පෙන් නැතිගෙන ඉන්ද්‍රිය දමනය කරගෙන ඉන්නේ රූප බලන්නෙම නැති හින්දා, කන් ඇහෙන්නේ නැතිගෙන ඉන්ද්‍රිය දමනය කරගෙන ඉන්නේ ශබ්ද ඇහෙන්නෙම නැති නිසා කියලා මේ ඉන්ද්‍රිය පහෙන් එහෙම වර්ජණය කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා දැමුණු ඉන්ද්‍රයන් ඇත්තෙක්, මේ අන්ධයා බීරා කියන අය දැමුණු ඉන්ද්‍රයන් ඇත්තෙක් කියලා බුදුන් වහන්සේ වදාරනවා. එවිට උත්තර මානවක නිස්සබ්ද වෙනවා, නැත්තම් හෙනනවා, නැත්තම් කටපාතට හරව ගන්නවායි කියලා කියන දුර්මුඛ වෙනවායි කියලා කියනවා. එපමණකින් මේ සිද්ධිය හමාර වෙනවා. ඒකයි මම කියේ කෝරිකාව විතරක් වැදගත් නැහැ කියන එක. අනතුරු බුදුරජාණන් වහන්සේ තමයි ආනන්ද හැමදෙරම අමතන්නේ. අයතකෝ ආනන්ද දේශේති පාරාසාරිය බ්‍රාහ්මනෝ ශාවකාණං ඉන්ද්‍රිය භාවනා. ආනන්දය මේ පාරාසාරිය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා එක විදිහකට. අඤ්ඤතා ජපනාන් පප්පනානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හොති. ඒ වුණාට ආර්ය විනේහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ වෙනත් එකක්. ඔහු පනවන විදිය නෙවෙයි කියලා බුදුන් වහන්සේ වදාරනවා. මෙහිදී තමයි ආනන්ද හාමුදුරුවෝ ආර්යස්ස විනේ ආර්ය විනේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න දැන් කාලයයි කියලා ආරාධනා කරනු ලබන්නේ. දැන් අර ඇසට රූප නොදක සිටීම, කනට ශබ්ද නොආසා සිටීම කියන එක ධර්මයේ තේරෙන්නේ නැති පුද්ගලයා කරන මගහැරීමේ කලාවක්. මේ සමාජයේ බොහෝ දෙනා මේ තමන්ට ඇති වෙන දුකින් කරදරයෙන් මිදෙන්න දන්නේ නැහැ. ඒ නිසා මගහැරීමේ ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ. සාංශාරික වශයෙන් මත්පැන් පානයෙන්, ඒ වගේම දුකින් පලා යාමෙන්, සියදිව නසා ගැනීමෙන් සහ ඒ කාරණාවලින් හැම එකකින්ම කරන්න උත්සාහ කරන්නේ පලා යාම. මොහොනදී ජය ගැනීම නෙවෙයි. ඉතින් බලායා මේ නරක ක්‍රම සහ හොඳ ක්‍රමත් තිබෙනවා. එන් ඔය රූපී අරූපී ධාන උපදවාගෙන ඒ ධානවලින් කාලක්‍රියා කළ එතැන්වල ඉදීම කියන්නේ දුකින් පලා යාමක්. ඒ ඉන්න තාක් කල් අර දුක එන්නේ නැහැ. නමුත් සදහට මෙදීමක් නැහැ. ආගන්තා රූපණ භවං කියන්නේ ආපහු එන්න වෙනවා. එබැවින් මේ එකකට එකක් උසස් වුණත් මේ පලායාම කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ නැහැ. උන්වහන්සේ ඊට වඩා ඍජුව දුන් මොහොනදී හේතුව ඉවර කිරීමෙන් දුක ජය ගැනීම උගන්වන ලබනවා. එබැවින් අපට මේ පාරාස්වර්ය බමුණාගේ ඉන්ද්‍රිය භාවනාව වැදගත් වන්නේ නැහැ. නමුත් ඒ බඳු දේවල් කරන අය අදත් ඉන්නවා. ඒක මෙතන ඉන්ද්‍රිය භාවනා කියන වචනේ රහසක් තේරුම් ගන්න වෙනවා. දැන් අපේ බොහෝ දෙනෙක් කල්පනා කරනු ලබන්නේ පලක් බැඳගෙන ඇස් දෙක පියාගෙන භාවනා කරන ඉරියව්වක්. එහෙම නැත්නම් හිතට මොනවා හරි එකක් අරගෙන මෙනෙහි කරමින් අනිකුත් දේවල් එන්ට නොදී කරන භාවනා ඉරියව්වක්. මේක තමයි බොහෝ දෙනාගේ උපකල්පනයේ තිබෙන්නේ. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කියන එකෙන් පෙන්වන්නේ ඉන්ද්‍රියන් 6ම විවෘතව තබාගෙන ඒ අවස්ථාවේදී ඉන්ද්‍රයන්ට මොන දෙන අරමුණු ඔස්සේ කළ හැකි භාවනාවක් කියන එක. අනේ එවිට තමයි අපිට වැඩ කටයුතු අතරින්ට අවශ්‍ය නැහැ කියලා තේරෙන්නේ. මේ සමාජයේ ජීවත් වීමේදී මවක් වශයෙන්, පියෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන් නැත්නම් සමාජ සේවා කරන්නෙක් වශයෙන් සමාජයේ නැමැති ආන්තරණයට අවශ්‍ය මෙහෙවරක් කරන කෙනෙක් නම් ඔබ සුළුහ කටයුත්තක් වශයෙන් සමාජ මෙහෙවරක් වශයෙන් ඒ කිසිවක් අත්හිටුවා දමා වනාන්තරගත යුත්තක් බුදුසමය දේශනා වෙන්නේ නැහැ. සමාජයේ නැමැති යාන්ත්‍රණයේ ආක්‍රිය වීමක් සිදු වෙන්න බෑ බුදු සමයේ ඉන්ද්‍රිය භාවනාව නැත්නම් ප්‍රතිපත්ති පූජාවට යොමු වෙන නිසා. ඒ තරමටම සමාජ හිත කරයි. ඒක ඒ තරමටම ප්‍රගතිශීලී ප්‍රතිගාමී දෙයක් වෙන්නේ නැහැ. එබැවින් අප අවශ්‍ය වන්නේ ඒක තේරුම් ගැනීම. තේරුම් ගත්තයින් පසුව බාහිර කෙනෙකුට පෙනුන ලබන්නේ ඔබ විසින් ඔබට තියෙන රාජකාරී කරනු ලබනවා. ඒ අතරතුර ඔබ විසින් ඔබගේ ඉන්ද්‍රිය භාවනාව රහසිගතව කරගනු ලබනවා. ඒක කවුරුත් දන්නෙත් නැහැ. ඒක රාජකාරියට බාධාවකුත් නැහැ. ඒක වැටුප්පඩු වීමට හේතුවක් වන්නෙත් නැහැ. අනේ කරුණයි තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. එබැවින් බුදුරජාණන් වහන්සේ එහෙමනම් ආනන්ද මම ඒක දේශනා කරන්නම් අහන්න කියලා උන්වහන්සේ දකින ආකාරයට මේ ඉන්ද්‍රියන්ගෙන් භාවනා කරන හැටි පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. ඒක මෙන්න මෙහෙමයි අපි එකකින් තේරුම් ගන්න ඕන. ඉදානන්ද වික්ඛුණෝ චක්ඛුනා රූපං දිස්වා උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපං උපපජ්ජති මනාපමනාපං මෙන්න මේක ඔස්සේ බණ අහන්න පෙර අපෙන් හෝ කාගෙන් හෝ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පෙර ජීවත් වීමේදී ඔබට සිදුවන සිද්ධිය තේරුම් ගන්න වෙනවා. එක එකක් උදව්වෙන් අනිත් හැම කාරණයක්ම තේරුම් අරගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ දැනට ඔබ ඉන්න තැන ඔබ ආවා වූ අනුසෝතගාමී ප්‍රතිපදාව දැන් ඔබට ආපහු හැරෙන්න සිද්ධ වෙනවා. පටිසෝතගාමී ප්‍රතිපදාවට යන්න එයාම සඳහා ඔබට මේ වුණ වින්නහිය කියලා අපි එකට කියන්නේ. කරදරය. එහෙම නැත්නම් නොමග යාම. එහෙම නැත්නම් නොදන්නකම නිසාපත් දුක පිළිබඳව ඔබ තේරුම් අරගෙන ඉන්න වෙනවා. එතකොට අපිට යන්න වෙනවා පුංචි දරුවෙක් ගාවට. පුංචි දරුවාගේ මානසයේ තිබෙන සුරතල් ස්වභාවය, චිත්තාකර්ෂණීය ස්වභාවය. ඔහුට ජාතිය, ආගම, කුලය මේ මොකක්වත් ප්‍රශ්න නෙමෙයි. මරණය, නිවන මොකක්වත් ප්‍රශ්න නෙමෙයි. ලාභ, අලාභ, සැප දුක් නින්දා ප්‍රසංසා කියන ඒවා අඬන්න හෝ උඩ පනින්න කාරණා නෙවෙයි. ඒ කියන්නේ ඇලෙන්න හෝ ගැටෙන්න කාරණා නෙවෙයි. එහෙම ආසන්න වශයෙන් අකම්පිත ස්වභාවයක ආසන්න වශයෙන් ගම් මට්ටමක පිරිසුදුකම හිටියා වූ ජීවිත තමයි අපි ඔක්කොටම තිබෙන්නේ. ඒක නොදැන සිදු වුණාවත් යම් ආකාරයේ නොඇලෙන දුක්වලට හේතු රැස් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන මනසකින් යුක්ත භාවනාත්මක මනසක ස්වභාවයක්. භාවනාව වශයෙන් දැනගත්තේ නැති වුණාට උත්සාහයෙන් කළේ නැති වුණාට කිසියම් ආකාරයක අර නෙළුම් පෙත්තකට වැටෙන ජලය රැඳෙන්නේ නැතුව සැලී යන්නාසේ අලුත දිගෑරන ලද කෙසෙල් කොළයකට වැටෙන ජලය එතෙම නොතෙමා සැලී යන්නාසේ බෝල පිටින් බිඳු පිටින් අවශ්‍ය අරමුණු වල කාර්යය කරදී දුකට හේතු නොරඳා ඉවත් වන ස්වභාවික ස්වභාවයක් අපිට තිබුණා. නමුත් අනතුරුව අපි මේ ජීවත් වෙන්න යාමේදී ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් සහ වචනයෙන් ඔක්කොගේ මානව ගත්තොත් එහෙමයි. මේ අරමුණ සමග කිසියම් ආකාරයක බන්ධනයක් ඇති කරගන්න ලැබුවා. ඒ බන්ධනේ ආකාර දෙකක් තිබෙනවා. එකක් ඇලීම මුලාව, අනෙක් එක ගැටීම මුලාව. ඇලීම මුලාවේදී අපි එකට කියන්නේ ලෝභ මෝහ කියලා. ගැටිම උලාවේදී අපි කියන්නේ දේශ මොහ කියලා. මෙන්න මේ ලෝකෙ සිදුවෙන සිදුවීම් එක්කලා අපි කිසියම් ආකාරයක තමන්ට ෘචි පරිදි තමන්ට අරුචි පරිදි බන්ධනයකට අදවත් වෙනවා. අල්ලා ගැනීමක් කරනු ලබනවා. දැන් මුලින් කිසිවක් එක්ක අමනාප නැති බුද්ධලෙක් යම් කිසි බුද්ධලෙක් එක්කලා වචනකින් අමනාප වෙනවා. අමනාපි ඔහු දෙසා අනුමනාපින් බැලීමේදී ඔහු දස සියලු දේවල් දුර්ගුණයන් වශයෙන් එකතු කරන කලක් යනකොට එනෙන්ට බැරි අමනාපයක් හිතේ හඳුනාගත්ත බුද්ධලෙක් බවට පත් වෙනවා. තවත් විදිහකින් කියනවා නම් පේන කොටත් නායට අඳුකල වගේ කියන තත්ත්වය දක්වා මේ අප්‍රසන්න බව සිත ඇතුලේ තිබී මතුවෙන තැන දක්වා මේක වර්ධනය වෙනවා. ඒ යම්කිසි හතුරා කියන සංකල්පයක් සිය ඇතුලේ වර්ධනය වෙන ආකාරය. ඒ වගේම ආහාරයක් හෝ රූපයක් හෝ සබ්දයක් හෝ තවත් තිබඳු දෙයක් පිළිබඳව අපි යම්කිසි රුචිකත්වයක් ඇති කරනු ලබනවා. ඒකත් මේ මොහොතේ විඳගෙන අවසන් වී යන නැවත අවස්ථාවක් આવත් විඳගන්න පුළුවන් දෙයක්. අනාගතයට නොතැබුවාට. නමුත් අපි ඒකෙහි ඇලීම තුළිනුත් ආසක්ත වෙලා ඒක ඒ ඇලීමම මුලාවක් බවට පත් කරගන්නවා. ඒකයි ඊටට ලෝභ මෝහ කියන්නේ. මෙතන මෝහ යනු තේරුම් ගන්න මෝඩකම කියන වචන අර්ථය එහාගේ ඕනෑම අරමුණක්. ඕනෑම ස්කන්ධ පංචකට යන ආරම්මණයක් මම වෙන හැඟීමෙන් ගැනීම කියන එක තමයි මෙතන මුලාව කියන අර්ථය ගන්න වෙන්නේ. ඒක තමයි අරමුණේ මුලා වීම කියලා කියන්නේ. මෙන්න මේවඳු තත්ත්වයන්ෙහිදී මේ ළමා කාලයේ සිට ක්‍රමයෙන් කෙනෙක් තාරුණ්‍යට පත් වන විට මෙසේ ඇසෙන් රූප දැක එතකොට ඒකට කියනවා චක්කුණා රූපං දිස්වා එහෙනම් සෝතේන සබ්දං සුත්වා එහෙම නැත්නම් කණෙන් ශබ්ද අසා ඊළඟට සිංහලෙන් මුගම්මු නාසයෙන් ගඳ සුවඳ විඳ දිවෙන් රස විඳ කයින් පහස ලැබ ඒ වගේම සිතින් අරමුණුගෙන වචනෙන් යම් ආකාරයක ඇති සංකාරකට කියලා ගන්න කායන වාචා මනස අර කියන ආකාරයටම ඒ අරමුණු සමග මනාපයක් හෝ අමනාපයක් හෝ මනාපය කියනකින් කියනවා ඇල්ම කියන එක අමනාපය කියන එකෙන් පෙන්නනවා ගැටීම කියන එක මනාපමනාප කියන එකෙන් සමහර විට ඇලීම ගැටීම දෙකම පෙන්නනවා විය හැකියි නැත්නම් උපේක්ෂාගතව පවක් පෙන්නනවා විය හැකියි. එහෙම මනාපයක් හෝ විශේෂ අමනාපයක් නැතත් මුලාවෙන් දැකීමක් තියෙනවා. ඒ කියන්නේ විදර්ශනා උපේක්ෂාවෙන් පරිබාහිරව මුලාවේ උපේක්ෂාවකුත් මේ සමාජයේ පවතිනවා. එහෙන් මම සංකල්පය දුරු කරගත්ත නැති බුද්ධලයාට වේදනාවකදී උපේක්ෂාගත වුණාට ඒ උපේක්ෂාවත් මම විය හැකියි. මතක තබාගන්න. මෙන්න මෙහෙම මේ බුදුන් වහන්සේ වදාරන කාරණයේදී වර්තමාන මොහොත ඔබට ඇසක් ඇසට රූපයක් දැකීමේදී ඔබට වර්තමානයේ තිබෙන දේ පෙනෙන්නේ. නමුත් ඔබ දකින්නේ වර්තමානයේ පෙනෙන දේ උදව් කරගෙන ඔබ විසින් අතීතයේ සාදාගත්තේ. අපි චක්කුණා රූපං දිස්සා ඔස්සේම මේකට උපමාවක් ගනිමු. සීමා සහිත මාවතක හතර දෙනෙක් කතා කරමින් යනවා. පාර සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. මගහැරලා යන්න විදිහක් නැහැ. ඉදිරියෙන් එනවා කෙනෙක්. මේ එන කෙනා තමයි දැන් චක්කුණා රූපං දිස්සා වශයෙන් අපි උදාහරණයට ගන්නෙ. ඒ පුද්ගලයා මින් පෙර මේ එන හතර දෙනාගේ ඉච්ඡායයකට තමන්ගේ ජීවිතයේ මරණයට පත් වෙන්න ගොස් මරණයට පත් වෙන රුඳී ජීවිතේ ගලවා ගත්ත ඉෂ්ට දේවතාවෙක්. එතකොට දැන් දකින්න කෙනා නෙවෙයි ඔහු දකින්නේ. එයාට දැකීමත් සමග තමන්ගේ හිතේ ඇතුළේ තියෙන ආව මෙයා තමයි මගේ ජීවිත ගලගත්තු ඉෂ්ට දේවතාව කියන මනාපය උපදිනවා. ඒක අද එකක් නෙවෙයි පරණ එකක් නෙවෙයි. ඔහු දැක්කේ මේ පුද්ගලයා නම පුද්ගලයාත්මෙන් තමන්ගේ හිතේ තුල තිබුණ ආව මනාපය. තව කෙනෙකුට මේ පුද්ගලයා පෙර ජීවිතයක නේ ජීවිතයකට වැඩ කටයුතු කරමින් සිටියේදී තමන්ගේ රැකියාව අහිමි කළ නැත්නම් තමන්ගේ ආදායම් මාර්ග අහිමි කොට තමන් මහපාරට ඇදගෙන හතුරෙක්. තමා දැන් දුක්කටපත් වෙලා ඉන්නේ මේ මිනිස්යාගේ කරාව මේ නොමනා ක්‍රියාව නිසා මේ බුද්ධලයා පිළිබඳව දකින්නකොටම අර ඔබ කියන පරිදි නායාට අඳුකල වගේ විශාලමනාපයක් හිතට එනවා. එතකොට මේ ඉදිරියට යන පුද්ගලයා තුලින් ඔහු දැක්කේ හතුරෙක්. තවත් මේ කෙනෙකුට මේ පුද්ගලයා ඉතා සමීප කලකින් නොදුටු ඥාතියෙක්. එතකොට ඔහුට කල්පනා වෙනවා මේ දැක්කේ නැහැ කලකින් අපේ අවලානේ මේ ඉන්නේ කියලා ඥාති සම්බන්ධතාවය මත වෙනවා. අනිත් දිනාට මින් පෙර කිසි දවසකට නුදුටු හතුරෙකුත් නැවන මිතුරෙකුත් නැවන වර්තමානිය දකින්න කෙනෙක්. එතකොට කවුද කෙනෙක් කෙනා කියන අරනහම ඉන්ටහතරතර මොකක්වත් මතු වෙන්නේ නැහැ. දැන් හොඳට හිතන්න. ඉදිරියෙන් මොන ගැසෙන්නේ එක්කෙනායි. ඒ එක්කෙනා මොන ගැසීමේදී මේ හතර දෙනා ආකාර හතරකින් දැක්කා වගේ දහ දෙනෙක් දැක්කොත් දහ ආකාර තමන්ගේ මනසේ උපදිනේෙන් දකින්නේ. මෙන්න මෙයයි තේරුම් ගන්න ඕන අපි. වර්තමානිය දකින්න අපට අපේ පුතග්ජන භාවය තුළ ඉඩ දෙන්නේ නැත්තේ වර්තමානයේ දැකෙන හේතු නිසා අපේ අතීතයේ මතුවෙන බැවින්. එතකොට යම් තාක්කල් පුංචි මතකයක්, පුංචි අතීතයක්, පුංචි මෝහයක්, ගැඹුරට ගිය ලෝභයක්, ගැඹුරට ගිය ද්වේෂයක් තිබෙනවා නම් හංගන්න බෑනේ. චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපමනාපං. එතකොට තමන් තුළ සංගවාගෙන තිබෙනා වූ මේ මම නැමැති මෝඩකමේ ස්වභාවයේ එළියට එන්නට මේ ඉදිරියෙන් දැක්ම උදව් වෙනවා ඇසින් රූප දෙක. අන්න මර්ග තියාගන්න ඕන කාරණාව. මෙයම තේරුම් ගන්න ඊළඟට. සෝතේන සද්දං සුත්වා උප්පජ්ජති මනාපං උබ්බච්චති අමනාපං උබ්බච්චති මනාපමනාපං. ධානීන ගන්ධං ගායිත්වා නාසයෙන් ගඳ සුවඳ විඳ දිවෙන් රස විඳ කයින් පහස විඳ සසිතින් අරමුණුගෙන වචනෙන් වචන කතා කොට හයටම ගන්න. මෙසේ පෘථග්ජන පුද්ගලයාට මින්තර ජීවිතයේ අවුරුදු 5 සිට 25 නම් 35 නම් 45 නම් 65 නම් ඒ තාක් කල් දක්වා තමන් විසින් මෙහෙම එකතු කරගත්තා වූ ස්වභාවය සිතට උපදිනවා. මතක තබා ගන්න. මම මෙතනදී උපයෝගී කරගන්න ලබන ඔබට මින්තර කාව ධර්මදේශනාවක තියෙන සාරාංශගත සිද්ධියක්. බුදුජානන් වහන්සේ විසාකාවට වදාලා නේද? මෙසේ බැඳුම් සියක් ඔබ හදාගත්තොත් ඔබට දුක් සියක් තිබෙනවායි කියලා. අන ළමා කාලයේ සිට මේ බැඳුම් සංඛ්‍යාව ඉහළ වීම තමයි 1 සිට 100 දක්වා ඉහළ යන ආරෝහණ ක්‍රමයේ සංකේතවත් කරනු ලබන්නේ. මෙබැවින් තමයි අප පෙන්වන්නේ ලදරු කාලයේ සිට ජීවිතයේ අකට යන්න යන්න ධර්මයේ හොයාගන්න ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අපහසු වෙනවා ධර්මයෙන් ඈතට යනවා නැත්තම් බුදුන් වහන්සේව දරනවා පිරිහෙනවායි කියලා. මෙබැවින් තමයි නූතන සමාජයට අපි යෝජනා කරන ලබන්නේ ඔබේ මුතුන් මිත්තන්සේ අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙලා බණ අහන්න සිල් ගන්න යන මේ වැරදි සංස්කෘතික උපක්‍රමයට ඔබ අහු වෙන්න එපයි කියලා. ධර්මයේ යටපත් වූ යුගයක යම් යම් සංවර ප්‍රතිපදා හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවත් වෙලා ඉවර වෙලා බණට යන ඉවත් වෙලා ඉවර වෙලා භාවනාවට යන රටාවක් තමයි වත්මන් සමාජයේ බොහෝ විට දකින්න ලැබෙන්නේ. නමුත් අපි ඔබට නිර්දේශ කරන ලබන්නේ මේ දුක් 1 සිට 100 දක්වා ඉහළට යන්න පෙර 1ක් 2ක් 3ක් 4ක් 5ක් 8ක් ගන්න විට. තවදුරටත් මේ අල්ලා ගැනීම දුක් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා තේරුම් අරගෙන තුන් වයසේ මුල් වයසේදීම තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගේ පඬිතෝ කියලා නිතෙන්නේ. නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, අග්‍ර යෞවනයේ. හැකිතාක් නව යෞවනයේදීම පුළුවන් නම් ඔබට මේක තේරුම් ගන්න අපි වමන ගහනවා නම් ධර්මයෙන් මගින් අන්න ඔබට දුක් තියෙන සංඛ්‍යාව අවමයක් වේ හැකි හේතු. 10ක් 20ක් 30ක් වෙන්න පුළුවන්. නමුත් අපව මුන් නොගෙහි ඔබ මේ උපපජ්ජති මනාපං උපපජ්ජති අමනාපං උපපජ්ජති මනාපමනාවන් ඔස්සේ ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඔබට අල්ලා ගැනීම නැත්තම් ඇලීම් ගැටීම් සියයක් නො දසදහසක් දක්වා ඉහළ යනවා විය හැකියි. අන්න ඒ විට තමයි ජීවිතය දුකයි නෙවෙයි මතක තියාගන්න. බුදුසමයේ ජීවිත දුකයි කියලා උගන්වන්නේ. අල්ලා ගත්තොත් ජීවිතය දුකයි අල්ලා ගැනීම වැඩිතරමට දුක් සංඛ්‍යාව වැඩි. ඒකයි සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා පෙන්වන්නේ. ඔය උපාදාන කියන වචنين පෙන්වන්නේ අර අල්ලා ගැනීම සංඛ්‍යාව. ඒක ඉහළ යන්නේ අන්න වැඩි වෙනවා. දැන් මේ ඉහළ යාම පෙන්වනු ලබන්නේ පරිහාණ ධම්ම සූත්‍රයේ පිරිහෙනවයි කියලා. භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් හෝ රාග වේපුල්ලම් ද්වේෂ වේපුල්ලම් මෝහ වේපුල්ලම් රාගෙන් දේසෙන් මෝහෙන් විපුලත්වයට පත් වෙනවා. විපුල කියන්නේ මහත් තත්ත්වයන්ට පත් වෙනවා කියන එක. මහත් තත්ත්වයන්ට පත් උනායින් පසුව හදාගන්න ටිකක් අපහසුයි. හදාගන්න බැරි නැහැ. හදාගන්න එක වැරදි කියන්නේ නැහැ. නමුත් නොමග දුර ගොස් වැරදි පාරක කිලෝමීටර 60ක් 70ක් ගොස් නිවැරදි කරගන්න හදනවට වඩා වැරදි පාරේ කිලෝමීටර 4ක් 5ක් යන විට වැටෙනවා නම් ඒ වැරදි පාරේ අනේක අතාර දාන්න පුළුවන් නේද? අන්න මේ බුදුබණ ඇහෙන්න ඕන එකටයි කෙනෙකුට. හැකිතාක් ජීවිතේ ඉක්මමින්. මම පහදාහන් කරනු ලබනවා ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔබ කෙරුවන් විශ්වාස කරන කෙරුවන් සරග ගන්න කැමති කෙනෙක් නම් ඔබ හැම දිනෙකම තවකී ජීවිතේ යහපත් කටයුතු කරමින්නේ ඉන්ද්‍රියන් ප්‍රේමව හඳුනාගෙන ඉන්ද්‍රියන්ගෙන් භාවනාව කළ යුතුයි. එතන අවශ්‍ය වන්නේ තමා ජීවත් වන ස්ථානය වෙනා විශාල විශේෂ ස්ථානයක් තෝරා ගැනීම නොවේ. කොතරම් කිව්වත් මේ සමාජයේ වර්තමානයේ තියෙන ආකල්පය තමයි ජීවිතය අතහැර වෙනත් තැනකට ගොස් භාවනා කරන එක. එහෙම අදහසකින්මයි බොහෝ දෙනා තාමත් හිතන් ඉන්නේ. ඇතැම් මෝඩ අය එහෙමම කියන්නේ නැනවා මට ඒකට. ඇතැම් මෝඩ අය සද්ධාව පමණක් තියෙන අධික ආගම සද්ධාව පමණක් තියෙන මෝඩ අය බනවන්නේ නැහැ භාවනා කළොත් හරියට කියලා කියනවා. පොතන කොහොමද ඒක ත්‍රිපිටකයට ගැලපෙන්නේ? බුදුරජාණන් වහන්සේ පුරා 540 මොකද කළේ? සත්වයාට කරුණාවෙන් මේ කරුණම පැහැදිලි කළා. පැහැදිලි වුණා ඇයට කිව්වා දැන් ඔබට ඕන වැඩේ කරගන්න කියලා. එහෙම මේ කරුණ පැහැදිලි කරමින් තරව බුදු සමයෙන් පෙන්වන මේ සැනසීමට ළඟා වෙන්න පුළුවනේ නම් එහෙනම් බුදුහාමුදුරන්ට බණ කියන්න මහන්සි වෙන්න ඕනේ නැහැ මෙච්චර. එබැවින් වැදගත් වන්නේ බුදු සමයේ කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය කියන එක ත්‍රිපිටකයේ හැමතැනකම පවතිනවා නේද? බහූපාකාර බහූපකාර වෙනවායි කියන එක. ඉබරින් මෙන්න මේ කරුණේ වැරද්ද සිදු වුණ ආකාරය කාගේ හෝ ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. එතකොට වැරදුන පුද්ගලයා වැරදුන එක නිවැරදි කරගන්න මහන්සි වෙනවා. තමන්ට වැරදි ඇති බව දන්නේ නැති කෙනෙක් නිවැරදි කරගන්න මහන්සි වෙනවද? කවදාත් ඒක සිදුවන්නේ නැහැ. එබැවින් මෙතන අප තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මේ කියන විදිහට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් සහ වචනයෙන් කියන මේ හය අත්තතින්ම අපි අසංවර වෙලා ඉන්නේ. පෘථග්ජන කෙනෙකුගේ තේරුම අසංවර වී ඉන්න බව තේරුම් ගත්තහම සංවරව සාධු ඉගෙන ගන්න වෙනවා. සංවර වෙන්නේ කොහොමද කියන එක. ඒ සංවරය යුත්තේ කුණ ටික ඔක්කොම හිතේ තියාගෙන අර පාරසාරිය බ්‍රාහ්මණයාගේ පුත්ත උත්‍රමානෝකයා කියන විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනා ක්‍රමයට. දැන් ඔබට වැටහෙනවාද මෙසේ අරමුණ කෙරෙහි ඇලීමකින් ගැටීමකින් යුක්ත මුලාවකින් යුක්ත ඇලීම සමග මුලාවෙන් ගැටීම සමග මුලාවෙන් මේ අරමුණු කෙරෙහි ආසක්ත වීම තුළ ඔබේ හිතෙහි ලෝභ දේශ මෝහ වශයෙන් වැඩුණා වූ ක්ලේශ සහගත ස්වභාවයක් පවතිනවා. මේ తত্ত্বය වර්තමානයේ ඔබට අදාළ ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ සිත හෝ කියන මේ එකකට අරමුණු වෙද්දී ස්වයංක්‍රීයව මතුවෙනවා. බලෙන් යට කරන ලද වාතයේ පිරුණ බඳුනක් නැත්තම් පන්දුවක් අතහැර විට උඩ එන්නාසේ. ඔබ විසින් මේ සංගව අවකාශ කරන තිවෙන ටික පස්දරට හෝ මනෝද්වාරයට ගැටෙන විට මතුවෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔබේ විට ඉන්නේ වර්තමානයේ නෙවෙයි ඔබ විසින් හදාගත්ත ලෝකයක. අන්න ඒකයි බුදුන් වහන්සේ ලෝකය කියලා කියන්නේ. බාහිර වශයෙන් පේන කාරණයක් නිසා තමන්ට අදාළ තමන් හදාගත්ත ලෝකයක තමන් හිතර හිතරක් හදාගෙන දුක් විඳිනවා. දැන් අපි තේරුම් ගන්න ඕන සෑම දෙයක්ම වෙනුවෙන්ම මේ උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාප අමනාපං කියන මේ කාරණේ පිළිබඳව චක්කු ඔස්සේ මා පැහැදිලි කරනවා. ඔබ සෝතගාන ජීවහා කාය මන ඔස්සේ සියල්ල තේරුම් ගන්න උත්සාහ කරන්න. කුමක්ද බුදුරජාණන් වහන්සේ බඳු අවස්ථාවට කරන්න කියලා පැහැදිලිලා තියෙන්නේ. සෝ ඒවං පඤානාති. අන්න හෙතෙම නු මෙහෙම දුවනින් දකින්න ඕන. අන්න ඒක තමයි කියලා දෙන්න ඕන කාරණාව. ජානාති නෙමෙයි පජානාති විශේෂයෙන් නොනින් දකින්න වෙනවා. දැන් මේ ඇසට රූපයක් පෙනීමේදී හතුරා මිතුරා ඥාතිවරයා හඳුනාගත්ත ඇති කෙන ආදි වශයෙන් මේ හටගන්නේ කේදී හතුරා නම් අමනාපය මිතුරා නම් මනාපය හතුරු මිතුරු නම් මනාපමනාප එහෙම නැත්නම් උපේක්ෂාව ප්‍රධාන වශයෙන් මේ තුන. දැන් මේ ඉදීම දැකීම තුළ ප්‍රසාදයන්ට ගැටීම තුළ පස්දොර නිසා හෝ මනෝද්වාරය නිසා වර්තමානයේ සිදුවිය හැක්ක. මේ වර්තමාන මොහොතේ සිදුවෙන දේ. මෙන්න මේ වර්තමානයේ සිදුවෙන සිද්ධිය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක හට ගැනීම කියලා පෙන්නන. නමුත් මේක උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාප අමනාප නම් එක දැන් හට ගැනීමක් නෙමෙයි පෙර තැබූ දේවල් හේතුවෙන් නැවත හට ගැනීමක්. අන්න නැවත ඉපදීනේ දුක. ඔබ යම් දෙයක් ලැබුවොත් ඒක නැවත උපදිනවා. එබැවින් අපට කිසිවක් ඉදිරියට තබන්න බුදුන් වහන්සේ අවසර දෙන්නේ නැහැ නැවත උපදීම දුකක් බැවින් නැවත උපදින්න තියන් නැතුව ඉවර කරන්න කියලායි උන්වහන්සේ කියන්නේ තියෙන්නේ. ඔබ නැවත උපදීම කියලා කල්පනා කරනවා වෙන්න ඇති මෞකසෙන් මිය ගියන් පස්සේ අපහු මෞකසක නැවත උපදීම. ඒකත් නැවත උපදීමක් තමයි. නමුත් ඒ පුද්ගලයාගේ පුනර්භවය බුදු සමය ප්‍රධාන කරන්නේ පංචස්කන්ධ ධර්මයත්තාවයක් නම් පංචස්කන්ධයාගේ පුනර්භවයත් තේරුම් ගන්න වෙනවා. පංච උපාදානස්කන්ධ කියන්නේ පංචස්කන්ධයාගේ පුනර්භවය. තබූ දෙයක් නැවත හටගන්න. හටගන්න බාහිර කාරණා උදා උපකාර බාහිර කාරණා හේතු වෙන එක. එබැවින් දැන් මේ හටගත් මොහොතකදී ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී හෝ සිතේදී ඔබ එය වටහා ගත යුතු හඳුනා ගත යුතු ආකාරයයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතින්නේ. ඒකයි සෝ ඒවං පජානාති කියලා පෙන්වන්නේ. පන්නම් මනාපමනාපං පැහැදිලි කරව දාරනවා මෙහෙම. උපන්නෝ යං කෝ මේ ඉදං මනාපං uppannan amanapam uppannan manapamanapam මට මේ විදිහට මනාපයක් ඉපදුනා අමනාපයක් ඉපදුනා මනාපයක් ඉපදුනා ගැටීම නිසා ඊළඟට බලන්න ඕන ආකාරයේ තේරුම් ගන්න ඕන තංචකෝ ඕලාරිකං සංකතං පටිච්චසම්පන්නං අන්න ඒකයි තේරුම් ගන්න ඕන කාරණාව ඒ හටගත් එක ඕලාරිකයි ඕලාරිකයි කියන එකේ තේරුම රළු දුක් දෙවන සලෝයි කියන එක. සංකතං කියන එකේ තේරුම හේතුපත්‍යයෙන් හටගත්ත නැත්නම් දුක්වලට හේතුපත් වෙමින් හටගත්ත කියන එක. අසංකත කියන්නේ දුක්වලට හේතුපත්‍ය නොවන කියන එකනේ. සංකත කියන එකේ තේරුම දැන් අර තේන සංකං ගච්ඡති කියන්නේ සංකතයට හේතු ඉතුරු කරනවා. හේතු දුක් හටගන්න හේතු ඉතුරු කරන එක. ඒ සංකතයෙන් නැත්නම් tabu tama tabu හේතු වලින් හටගත් එකක් තමයි මේ හට ගැනීම මනාපේ. ඒ වගේම තව වචනයක් තියෙනවා. පටිච්ච සමුප්පන්නං පටිච්ච හමුවීමෙන් හේතු කීපයක හමුවීමෙන් එක්වර හටගත්තයක්. ඔය පටිච්ච සමුප්පාදය කියලා කතා කරන එක වර්තමානයේහි අංග 12ක් වචනෙන් විවරණය කළාට. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියලා අතීත ජීවිතෙන් මවක සිට එන එක වශයෙන් පාඩම් ඉගෙනනවාට. විඥාන නාමෝක සලායත පස්ස වේදනා කියන කොටස සංහා උපාදාන භව කියන කොටස මේ ජීවිතයට ගලපලා පෙන්වුවාට. ජාති ජරා මරණ ඊළඟ ජීවිතයට ගලපලා පෙන්වුවාට. මේවා වචන විතරයි. පටිච්චසමුප්පාදය යන මෙහෙම ජීවිත තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකි මෝඩ සංකල්පයක් නෙමෙයි. ඒ වචන පරිවර්තනයක් විතරයි. චක්කුණා රූපං දිස්සා සෝතේන සද්දං සුත්වා කියන මේ ඕනෑම අවස්ථාවකදී සිදුවෙන සිද්ධියටයි පටිච්චසමුප්පාදය කියන්නේ. වැරදි පැත්තට යන එකට අනුලෝම පටිච්චසම්පාදය කියනවා. නිවැරදි පැත්තට හදාගන්න එකට පරිලෝම පටිච්චසම්පාදය කියනවා. මම ඔබට පොරොන්දුවක් දෙනවා. මේ ගැඹුරු පටිච්චසම්පාදයේ ඉදිරියේදී දවසක මම මේ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කරනවා. එතෙක් ඉවසන්න. අද ඒක පැහැදිලි කරන්නේ නැහැ. මොකද පටිච්චසමුප්පාදය දකීද මුදුන් දකී. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පටිච්චසමුප්පන්නම් කියන එකේ තියෙන්නේ එහෙනම් ඒ බුදුන් වහන්සේ වදාළ පටිච්චසම්පාදයේ අනුලෝම පැත්ත. අපට දැනගන්න අවශ්‍ය වෙන්නේ අනුලෝම පැත්ත නෙමෙයි. අනුලෝම පැත්ත සිදුවන ආකාරය අධ්‍යයනය කරලා දැන් පටිලෝම පැත්ත දැනගන්න වෙනවා. දැන් අපි තේරුම් ගනිමු මේ ඕලාරිකං සංකතං පටිච්චසම්පන්නං කියන එක ටිකක් ගැඹුරෙන් විස්තර ඇතුව. සාමාන්‍ය සුකුම ඕලාරික. ඒ කියන්නේ සුකුම කියන එකෙන් සෞම්‍ය ඕලාරික කියන එකෙන් ඝන කියලා පෙන්නනවා. දැන් මේ මනාප අමනාප කියන එක ස්නේහවන්ත වෙන්නේ නැහැ. ඒක ආදරණීය වෙන්නේ නැහැ. ඒක ලෙන්ගත වෙන්නේ නැහැ. එක රළුයි ගොරෝසුයි එක දුක් දෙවනසුලුයි එක අන්නාය මත පීඩනය හිංසාව බර වේදනාව පටවනසුලුයි. ඒ කියන්නේ තමා නොසන්සුන් වෙනවා. තමා මිනිසා තිරසන් වේවිදෝ. මනුස්ස ස්වභාවයෙන් ශරීරයේ තිබුණාට ගති ලක්ෂණයෙන් ඔහු පහත් තැනකට ඇද වැටෙනවා. අන්න ඒ තමන් විසින් එබඳු තිරසන් ගතියක් තමා තුළ අවකාශ කරගත්ත නිසා තමයි මෙබඳු තත්ත්වයටපත් වෙන්නේ. එතකොට ඒකට වැරදිකාරයා ලෝකේ නෙමෙයි. චක්කුණා රූපං දිස්සවත් නෙවෙයි. තමන් විසින් ඊට අදාළ නොදන්නා කාලයේ පුද්ගලෙක් වශයෙන් අරගෙන මේ අමනාප ස්වභාවය බලවත් කර ගැනීම. දැන් මේ තමයි විපාකය. ඔබේ මේ ඇඟිලිේ රත් වෙන එක, ඔබට මේ ලෝභ දේශ මොහ උපදින එක ඔබ විසින් ජීවිතේ කරගත්ත මෝඩකමක විපාක. ඒක විඳින්න වෙනවා. තවදුරටත් මේ මෝඩකමට අහුනොත් ඉදිරියටත් මේක විඳින්න වෙනවා. ඒ නිසා ඔබට නිදහස් වෙන්න අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වගේ මේ පංචද්වාරයෙන්ම තේරුම් ගන්න, මනෝද්වාරයෙන්ුත් තේරුම් ගන්න මේ දැකීම තුළින් උපදින්නා වූ ඔබේ නොසන්සුන්කම ඔබට කවුරු හරි විසින් කරන ලද අසාධාරණයක් තමයි. මතක තබා ගන්න. ඒ ඔබ මේ ලෝකේ ඉන්ද්‍රිය භාවිතා කළ යුතු ආකාරය නොදන්නා නිසා ඔබ මේ ලෝකයට බැඳුන ආකාරය. හිවලා විසින් ගොදුරක් දැහැගැනීම සඳහා වනාන්තරයේ උගුලක් කටවනවා. ඒ තමයි කොහොල්ලෑ වලින් බබෙක් හදලා තියෙන්නේ. කොහොල්ලෑ බබයි සැබෑ බබයි නොදන්නා වූ හාව නැමැති අහිංසකයෙකුගෙන් සෙල්ලම් කරන්නට මේ කොහොල්ලෑ බබාට අත් දෙකෙන් කකුල් දෙකෙන් හිසෙන් හැමතැනින්ම ගහලා ඇලිනවා නේද? දැන් ඇලීම නිසා නරියාට ආහාර වෙනවා නේද හාව? ඔබ වංචකාමයේ කොහොල්ලෑ බබෙක් වශයෙන් දකින්න මාර්යා විසින් නටවන ඌලක්. ඔබ මේ පස්දර අටහ ගන්න නැතුව මේ මං පිනවන්න ගියාම ඔබට වෙන්නේ කොහොල්ලෑ බබාට උන්නා වූ හාවට උනදී. දැන් ජාති ජරා මරණ ස්තෝක දුක් ඒ තමයි මාර්යාගේ ආහාර, මාර්යාට ආහාර. ඔබට මේ වරද කියා දෙන්න කන්නේ උත්තරේ තමයි ත්‍රිලෝක බුදුරජාණන් වහන්සේ. එතන ගැලවෙන්න බැරි වුණාට ආවාට මෙතන මේ අතර පරතරයක් තියෙනවා. ඒ නිසා බුදුන් වහන්සේගේ ආවාදෙන් අපිට මේක ගැලවෙන්න පුළුවන්. මතකද බලන්න. එබැවින් පුතග්ජනේ කියලා කියන්නේ කොහොල්ල ඇගුලියට ඇවිච්ච හාවෙක් හා සමානයි කියන එක තමයි මට තේරෙන්නේ. කතාව නම් නිවන් දකින්න එවනට ඊට අදාළ මොනවත්ම තේරෙන්නේ නැහැ. පිනින් එහාට යන්න තේරෙන්නේ නැහැ. පින වැරදි නැහැ, පින හොඳයි. නමුත් පුතක් ජන භාවයෙන් කරන්න ගියහම ඒකත් කොහොල්ලෑ බබා බවට පත් වෙනවා, නැත්නම් සසරට ඇරෙන දෙයක් බවට පත් වෙනවා කියන එකත් තේරුම් ගන්නවා නම් හොඳයි. එකෙන් කියන්නේ යහපත් දේවල් වලින් වළකින්න කියලා ඒක කරන්න ඕන. නමුත් ඇලීම නැමැති මුලාව තේරුම් ගත්තාම හදා ගන්න පුළුවන්. තේරුම් ගන්න වෙනවා. එහෙනම් අපි කතා කළා ඕලාරිකම් කියන එකේ තේරුමයි සිතට උපදින ඝන රළු දුක් දෙවන ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. ඒක පීඩාකාරී එකයි කියලා පෙන්වන්නේ. ඒ වගේම ඒක තමයි සංගතම් කියලා වචනයක්. සංගතම් කියන එකේ තේරුම හේතුපත් වෙන්න හටගත්තා. Taman ස්ථිර භාවිතා කළ ලෝභ දේශ මොහයෙන් තැබුණ නිසායි මේ එන්නේ. තරහක් උන නිසායි එන්නේ. ඇල්මක් ඇති කරගත්ත නිසායි එන්නේ. තරහක් නැත්තම් එන්නේ නැහැ. ඇල්මක් නැත්තම් එන්නේ නැහැ. අර පුද්ගලයා කෙරෙහි අමනාපයක් නැති කෙනාට අමනාප ඉපදුනේ නැහැ. ඒ පුද්ගලයා කෙරෙහි ඇල්මක් නැති කෙනාට මනාප අමනාප දෙපම ඉපදුනේ නැහැ. එබැවින් අරමුණෙහි ඇල්ම අප විසින් ධර්මයේ තේරෙන විට මේ සංසාර ගමනේ පෙරදී සහ මේ ජීවිතයේදී කරගත් මෝඩකමක්. මේ මෝඩකම නිසා තමයි අපට ජීවිතයේ දුකක් වෙලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අසරණ කියලා. මේ සිද්ධිය තේරුම් ගන්නට බැරි සත්වයා අසරණයි. ලෝකවාසීන් අපි කතා කරන්නේ මේ කණ්ඩබොන්න නැති මිනිස්සුත් පාර යන පුද්ගලයෙකුට අසරණයි කියලානේ. ඔව් මේ මිනිස්සුන්ට ගන්න දෙයක් නැති නිසා අසරණක් නෑ තමයි. නමුත් මෙතන පෙන්නන්නේ බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ සරණක් නෑ. ධර්මයේ තේරෙන්නේ නැත්නම් අන්න අසරණ සරණ සැබෑ අර්ථය. එබැවින් පුතග්ජන හැමෝම අසරණයෝ. ධනියෙන් කුලයෙන් නිලයෙන් බලයෙන් කොතරම් ඉහළ මට්ටමක හිටියත් මේ සංසාර ගමන හැම වෙදී ඔහු කොහොල්ලේ බබගේ ඇලුන ආවහා සමානයි. අන්න ඒ නිසා මේක තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා නම් එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වටින්නේ සංකතයි තමන් විසින් යංකෝ බික්කේ අනුසේති දේන සංකම් ගච්ඡති අරමුණු රසය මින්තර විඳින්ත යාම තුළ අනුසේ වශයෙන් ඉතුරු කිරීම තමයි මේ සංකත වීම කියලා කියන්නේ සංකම් කියනකින් පෙන්වන්නේ මමත්වයේ හටගන්න හේතු ඉතුරු කිරීම එතකොට අරමුණු රසයේදී අපි ධර්මයේ තේරෙන්න පෙර අනුසය කිරීමක් කරනවා අරමුණු රසයේ විඳිනවා තවත් ලබන්න නැත්නම් පස්සේ ගන්න නැත්නම් පස්සේ පරිගන්න නැත්නම් පස්සේ රිදවන්න නැත්නම් කියලා ඉදිරියට තියෙනවා පස්සට තියෙනවා නෙමෙයි තියන්නේ ඉදිරියට ඉදිරියට තියෙන හැම එකක්ම ඔබට දුක් දෙන අවතාරයක් බවට පත් වෙනවා ඔබ පිටපස්සෙන් එන මෙන්න මේකයි තේරුම් ගන්න ඕන පස්තර පිනවන්ට යාමේදී ඔය ඔකේ පිළිබඳව වැරද්දක් පෙන්වෙන්නේ නැති වුණාට වැරදි ආකාරයෙන් බැඳෙන්නට යාමේදී ඔබේ අවතාරය ඔබම හදාගන්නේ පිටපස්සෙන් එන. ඔබට දුක් දෙනක් දෙන්නා වූ මේ දුක තමයි මම අවතාරය කියලා කියන්නේ. ඒක අම්මා හදලා දීපු එකක් නෙවෙයි. ඒක තාත්තා හදලා දීපු එකක් නෙවෙයි. ඒක වෙන කවුරුත් හදලා දීපු එකක් නෙවෙයි. ඔබම හදාගත්ත දෙයක්. අන්න මේ හදාගත්ත දේ තමයි මේ උපදින්නේ සංකතම්. ඒක එක එක්කෙනාට පෞද්ගලිකයි. තේරුම් ගන්න ඕන කරුණ. දැන් මොකද කරන්න තියෙන්නේ? පටිච්ච සමුප්පන්නං ඊළඟ වචනේ තේරුම් ගන්න වෙනවා. මේක ඒ ප්‍රත්‍යයන් නිසා හටගත්ත සම උත්පාද පටිච්ච ඇසට රූපය කනට ශබ්දේ නාසයට ගන්ධය ආදීන් පටිච්ච වීම තුළ ඒ හේතු සහ තමන්ගේ හිත ඇතුළේ තියෙන අවිද්‍යා හේතු මත මත උච්ච දෙයක් තමයි පටිච්ච සමුප්පන්න මේ ලෝභය මේ දේශය මේ මනාපය මේ අමනාපය ඒක තමයි දැන් ඔබේ මම බුදුන් වහන්සේ වදාරන කරුවේ දැන් මම දුක් විඳිනවා නෙවෙයි දුක මම බවට පත් වෙනවා හඳහද මට විශේෂයෙන් මතක තියාගන්න මෙතන මේ මම යන්න බුදුන් පියාණන් වහන්සේගේ ඔන්න ඔය විදිහට කය මුල් කොටගත් දෙයක් නෙමෙයි ඒ හට ගන්නා වූ කරුණේ තියෙන වේදනාව තමයි වදේ තමයි මම බවට පත් කරන්නේ දැන් මේක තවදුරටත් විඳවනවද කල්පනා කරන්න ඕන කාරණා එහෙනම් මෙතන පෙන්වන්නේ සෝයම් පජානාති කියලානේ මෙහෙමයි නුවණින් හිතන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාති මේවට අහු වෙන්නේ නැතුව මේවා සමග බැඳෙන්නේ නැතුව යම්කිසි මධ්‍යස්ථ භාවයක් ඇලෙන ගැටෙන සුළු ස්වභාවයක් නැති ස්වභාවයක් පවතිනවාද ඒ සාන්තයි ඒ ප්‍රණීතයි යම් උපේක්ෂාවක් ඇද්ද ඒ සාන්තයි ප්‍රණීතයි අන්න මේ මේ මේ අමනාප මනාප කාරණේදී වා හැරදමා උපේක්ෂාවෙන් එක මේ පෙන්වන්නේ එහි අර දුක් නැහැ ඒක සාන්ත නිවන සුළු ස්වභාවයක් පවතිනවා එබැවින් මොකද කරන්න ඕන කාරණාව? අන්න දැන් ඔබට ඔබේ ජීවිතයට මේක ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවනි. ඔබට නිින්දක් තියෙනවා. නිින්දේදී ඔබේ මනෝද්වාරය පාලනය කරන්න ඔබට බෑ. ආදීව තැන් පටන් යලි නිින්දට යනතුරු ඔබ කරනු ලබන්නේ හොඳ හෝ නරක ආදී වශයෙන් පස් දරෙන් අරමුණු ගැනීමක් නෙවෙයි. ඒ වැවේ දිවිය හැකියි. ඒ මහමග දිවිය හැකියි. ඒ බස් රථයේ දිවිය හැකියි. ඒ නැසි දිවිය හැකියි. උප්පජ්ජති මනාපං උප්පතති අමනාපං උප්පජ්ජති මනාපමනාපං තංචකෝ ඕලාරිකං සංකතම් පටිච්චසමුප්පන්නම් ඉතින් මේ උපදින එක දැක ගන්න බැරි නම් ඒකට අහු වෙලා යනවා මහ විශාල ජල ප්‍රවාහයක් පහළට ගලව යනවා ගලාන යනවා කියලා හිතන්න ඒක දිනන පොඩි පොල් ගෙඩියක් මේක ගන්න වතුරට පැන්නොත් පොල් ගෙඩිය ගන්නවා යනකොට ඒක පහළට අරගෙන යන්නේ ඒ වගේ මේ අරමුණේ ආස්වාදයක් නැතුව නෙවෙයි ඒක විඳලා අවසන් කරන්න ඉස්සරහට යන්න එපා ඉස්සරහට තියෙන එක තමයි ආදීනෝ කියන්නේ ආස්වාද කියන එකේ තේරුම ඉස්සරහට තියෙමින් විඳිනවා කියන එක අරමුණු රසයෙන් විඳිනවා කියන එක නෙමෙයි ආස්වාද කියන වචනේ තේරුම බැඳෙනවායි කියන එක. පහළට ගලාගෙන යන පොල් ගෙඩිය ගන්න තැන මිනිස්සයා පහළට ගලාගෙන යනවා වගේ අපි මේකට ඇලුනහම අන්න සසර සැරපහර වලට අපි අහි වෙනවා. එනිසා තමයි අපිට ඒන් ගැලවීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒ සඳහා භාවිතා කරන්න තියෙන්නේ මොකද්ද? සංචකෝ ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්නං කියන මේ කාරණේ තේරුම් යනකොට මේ අරමුණේ තියෙන ඒතං සන්තං ඒතං පනිතං යලිදං උපෙක්ඛා යම් උපෙක්ෂා පවතිද එය සාන්තයි. මම එතෙන්ට කැමති වෙන්න වෙනවා. එහෙනම් අපි මනාපේ අමනාපේ මනාපමනාපේ පස්දොර සහ මනෝද්වාරය සහ වචන කියන දොරවල් හයේදීම දොරලන්න කටයුතු කරන්න වෙනවා. මේ දොරලන්න කටයුතු කිරීමේදී මොනවද අපට ලැබෙන්නේ? ඇසසංකනාසය දිවකය සම්බන්ධයෙන් ඉතා උපටිනා උපමා ටිකක් බුදුන් වහන්සේ පැහැදිලි කළා දැල්ලා තිබෙනවා. මේ ශාන්ත ප්‍රණීත වශයෙන් බලනවා නම් නැත්නම් අරවා කෙරෙහි ඇලෙන්නේ නැත්නම් අල්ලගන්නේ නැත්නම් ඒවා මමකට මගේ කොට අරගනිමින් මනාපේ ඉදිරියට පවත්වාගෙන යන්න. මනාපේ අමනාපේ ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ ජාග්‍රහණය කරවා ගන්නට කටයුතු කරන්නට යනවා නම් ඔබට එතන සිහියක් නැහැ. ඔබ යරි පුතක් යන භාවය තුන. ඔබ ඊට වඩා මේ සංසුන් ස්වභාවයක් මෙතන මේ වගේ තත්යකදී ඉන්න එක ප්‍රිය කරනවා නම් ඒකට කරන්න තියෙන මොකක්ද තියෙන්නේ? ඉදිරියට නොතබා අවසන් කිරීම. පස්සේ ගන්න තියන්නතු අවසන් කරන එක. අන්නේ විදිහට අර විදිහට උපේක්ෂාවට ප්‍රිය කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි පුද්ගලයෙකුගේ ඇස නිසා අටගත්තා වූ මේ මනාපමනාපය පියාගත් ඇසක් විවර කරන තරම් ඉක්මනින් වසාගත් ඇස විවෘත කරන්න තරම් ඉක්මනින් නිදුකින් මේ සිද්ධියෙන් නිදහස් වෙනවා. ඒ දුකක් පීඩාවක් නැතුව මේ වගේ නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ උපමා ටික වෙනම මම අරන් පෙන්නනනම් අනිත් සෝ තේන සද්දන් සුත්වා ගානින ගන්නම් ගායිකලා හැම එකෙම පවතින මේ කියන විදිහට මේ uppannam manapam uppannam amanapam uppannam manapam manapam tanjako olarikam sankatam patissampannam කියන මේ වචන ටිකමයි. ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපෙක්ඛාති කියන එකත් ඒකටම තියෙනවා. අන්න අප ප්‍රිය කළ යුතු දේ. අර ආපු දේ අතීත ප්‍රතිඵලයක්. ඒකයි එකට කියන්නේ සංගතං පටිච්චසම්පන්නං ඕලාරිකං. අපි විසින් කරගත්ත මොඩකමක් මේ ආරේ. විඳවන්න සිද්ධ වුණේ. දැන් ආයෙත් විඳවන්න කැමති නැත්නම් තියන්න තිය ඉවර කරන්න වෙනවා. ඒ තියන්න නැතුව ඉවර කරන්න අවසන් කරන එක නේද ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඉන්ද්‍රයන්ගෙන් කරන්න ඕන භාවනාව කියලා කියන්නේ. ඒක රැස් පියාගෙන කරන්න ඕනේ නැහැ නේ අසර්ගනව කරන්න පුළුවන්නේ. අනේ මේක තේරුම් ගත්තම. දෙවෙනි කාරණේ සඳහන් වෙනවා කන සම්බන්ධයෙන් ගත්කල සාමාන්‍යයෙන් ඔය ලා මේ වැඩි හිටියෝ අසුරු ගසනවා කියලා කියන්නේ. ශබ්දයක් නිකුත් කරන්නේ ඇඟිලි දෙකක් වෙනවා කරලා. ඒ තරම් ඉක්මනින් කිසිම දුකකින් තොරව ඒ මනාපමනාපෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවායි කියලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ තියෙනවා යක්ෂසෝත ගාන නැත්තම් නානාසය සම්බන්ධයෙන් ගත්කල. ඒ ඇතිවෙනා වූ මනාපමනාපය පියුම් පතකට වැටෙන වතුර ඇලවෙන පියුම් පතක නොරඳා ඉවත් වෙනාසේ දුකකින් තොරව ඉවත් වෙලා යනවා. ඒ වගේම දිය සම්බන්ධයෙන් ගත්කල කිවකට ගත්ත කෙලපිඩක් ඉවතලන්නා සීතා වේගෙන් ඉතිවත් වෙලා යනවා. කායට ගත්කල සම්මිතං වාබහම් පසාරෙය කියනා වූ ධර්ම පොත පුරා ත්‍රිපිටකේ පුරා තියෙනා උදාහරණේ වක්කලතක් දික්කරන තරම් ඉක්මනින් යමනාපේ පැවිලා යනවා. ඒ වගේම සිත සම්බන්ධයෙන් ගත්කල සඳහන් කරු ලබනවා රත්කල කබලකට වැටෙන වතුර බිඳ දෙකක් තුනක් වේ ඉස්කා ඉක්මනින් වාස්පවන්නේ යම්සේද එසේ ඉතා ඉක්මනින් වාස්පේ යන බව. එතකොට අන්න අපිට මේ දොරවල් 6 සම්බන්ධයෙන් උන්වහන්සේ උපමා ටිකක් පැහැදිලි කරමින් මේ උපන්නා වූ මනාපෙන් උපන්නා වූ අමනාපෙන් උපන්නා වූ මනාපමනාපෙන් මිදෙන්නට මං පෙත් පැහැදිලි කරලා තිබෙනවා. අන්න ඔබ සද්ධර්ම ශ්‍රවණය කොට මේ වටහා ගත යුතු වෙනවා. ඒ වටහා ගැනීම තුළින් ඔබට ආරම්භ කරන්න පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පවතිනා වූ මේ අනිත්‍ය වූ ඉන්ද්‍රිය භාවනාව කියන එක. දැන් ඊට පස්සේ මේක කරන බව කවුරුත් දන්නේ නැහැ නේද? අපි හිතන් ඉන්නවා මේ භාවනා කරන බව අනික් කට්ටිය දැනගන්න ඕනේ කියලා. නෑ, Taman මේ දේ කරන බව තමා දැනගන්නව ඇරෙහම කාටවත් දැනගන්න ඕනේ නෑ. වසර 10කට පෙර අප විසින් කරන දේශනාවකට ඔබට සාන්දිය හැකි නම් මා ප්‍රකාශ කර තිබෙනවා. භාවනාව යන අතසයින් ප්‍රායෝගික ක්‍රියාවලිය කිසියෙක් දැනගත යුතු නැත කියන එක Tamanගේ හිත හදාගන්න Taman කටයුතු කරන්න ඕනේ. ඒකට අපි මේ කතා කරලේ ඉන්ද්‍රියන් 6කින් අරමුණු ගැනීමේදී ඒවැය තියෙන ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්නට මේ ඇති වෙන නැති වෙන ස්වභාවය. අල්ලා නොගන්න අසල ස්වභාවයෙන් ඒවා අතහැර දමන්න පුළුවන් ආකාරය. ඒකෙ මේ සූත්‍ර දේශනාවේ තව ප්‍රතිපදා දෙකක් තිබෙනවා. එකක් තේරුම් ගන්න ඕන. මම ඒක විස්තර කරන්නේ නැහැ. ශික්ෂ ප්‍රතිපදාව කියලා තව එකක් තියෙනවා. භාවිතින්ද්‍ර ප්‍රතිපදාව කියලා තව එකක් තියෙනවා. අවශ්‍ය වුණොත් තවත් දවසක් පැහැදිලි කරන්න පුළුවනි. එබැවින් තේරුම් ගන්න ඔබ හැමදෙනා අප මේ එක ඉන්ද්‍රියක් මුල් කොටගෙන උපදිනා වූ මනාපමනාප කියන කාරණා පැහැදිලි කරපු ආකාරයට අනිකුත් හැම දේවලම තේරුම් අරගෙන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු වලට මුලා වීම නිසාපත් උනා වූ දුකෙන් නැත්තම් කොසල් කොහොල් ලැබබාට ඇලීම තුලින් හාවාට සිදු උනා වූ අරමුණින් මිදෙන්නට මේ බුදු පියාණන් වහන්සේ වදාළ අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම භාවිතා කිරීම තුලින් මේ මනාප අමනාප මනාප අමනාප වලින් නිදහස් වී සුවසේ ඉන්නට. ඒකෙන් පැහැදිලි කරනවා නිදුකින් ඉන්න පුළුවන් කමක් දුකින් නිදහස් වෙන්න පුළුවන් කියන එක. එසේ කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනාව උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමි. ඔබ හැම දිනාට ධම්ම මැස පාදා ගැනීම සඳහා මේ ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයද කරමින් මෙබමණකින් මේ දොරවල් හය සංවරව කර ගැනීම පදනම් කොටගත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුළින් අප පැහැදිලි කරන්න උත්සාහ කළ ධර්මානුශාසනාවේ කරුණු පැහැදිලි කිරීම මෙතකින් අවසන් කරනු ලබනවා. එළවලු ඇහැලියගොඩ පදිංචි සිටි YR මොහොට්ටිහාමි SL මෙරිනෝ නායන දෙමව්පියන්ටත් අංහෙට්ටිගම පදිංචි සිටි මියගිය YR පොඩිවැණිකේ සහෝදරියටත් පෞලි නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් සහ සුජීවත්ව සිටින ප්‍රියන්ත තරංගා මොහල් ලකිඳුමින් සඳ යන සොරතල් දරුවන් වෙන්ට ඕන යන අයගේ අපල උපද්දව දෘවි නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම සඳහා ප්‍රයයිට අධ්‍යාපන ලබන අයගේ අධ්‍යාපන කටයුතු හා රැකියා කරන කටයුතුගේ රැකියා ආදී කටයුතු සාර්ථකව පින්ට අවශ්‍ය ආශිර්වාදය ලබා දීම සඳහා දේශකයන්න් වහන්සේට සිත ප්‍රාර්ථනා කිරීම සඳහා කියන මේ කරුණ සඳහා මේ තරංගා ගුණරත්න මහත්මයා ඇතුළු ඒ අය දායකත්වය දරා තිබෙනවා. එබැවින් මෙම ධර්මදේශනා විකාශනය කරවා ගැනීම සඳහා දායකත්වය දරූ මේ ජේ.එම්.එස්. තරංගා ගුණරත්න සහ වයිඩි ගුණරත්න මැණිකේ කියන මේ යුවළ ඇතුළු පිරිස සමග ඕස්ට්‍රේලියාව පදිංචි සිටින වාසල වැයකඩපළ සහ වන්ති වැයකඩපළ කියන යුවළ විසින් දරන ලද උත්සාහයෙන් ධර්මදේශනා කරවා ගැනීම තුළ සිද්ධ කරගත්තා වූ අවබෝධය ආනිසංසයන් විශේෂයෙන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වුණා වූ පරලොස්සපත් සියුණු ඥාතීන්ට පින් පිණස වේවා පිණින් මදාය පින් ලබා දුකටපත් අය දුකින් අත මිදී නොලබූ සැප සම්පත් ලබා සසර වසන අතුරා රෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපනොතුන් නිවන් සුවයෙන් සැනසෙන්නට හේතු ආසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන්නා වූ මව්පිය ගුරු නෑදෑ බන්ධු මිත්‍රාදීන්ට අනුග්‍රහක දැක්වුවා වූ හැම දිනාට ඒ වගේම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළායිට අපලෝපද්ද දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරයි. අපලෝපද්ද දුරු වේවා රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක ගන්ට ලැබේවා. හැම දිනාටම මේ ධර්මානුශාසනාවේ අවබෝධයන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා, දීර්ඝායස සැප සම්පත් පිණිස හේතු වේවා, රැකියා ආදී කටයුතු සාර්ථක වේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, අපලපද්ද දුරු වේවා, යනින ගමන් බන් සාර්ථක වේවා, පාප මිත්‍රා ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගයන් වැටේවා, බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. තිලක්ෂණයන්ගේ ගැඹුරු වටහා ගැනීමට අවශ්‍ය නොවන මොහොකරාමේදී හැම දිනාටම සතර දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සොයින් සැනසීම පිණිසත් හේතු ආසනා වේවා. අපදිත සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දේශිකානන් වහන්සේ කාගල්ල පුස්සල් ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල නීමේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. නිවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගත හැකි. කතා කරන ජාතික ගුවන්විදුලි ආධුනික අංශයේ දුරකථන අංකය 01 2 69 71 7